පහුගිය ආණ්ඩුව දිගටම මේ ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් හිටපු ජාතිවාදී ස්ථාවරයේ විසින් එවැනි ක්‍රියාමාර්ග ආපස්ස රැදෙමින් තිබුණේ රාජ්‍ය නවන සංවිධාන වල යම්කිසි විමර්ශනයක් සිද්ධ කරලා ඒ විමර්ශනයට අනුව ඔවුන්ගේ කටයුතු පිළිබඳව යළි සමාලෝචනයක් කරලා ඒ අයට නැවත ක්‍රියාකාරීව වැඩකටයුතු කරන්න ඉඩ හදනවා නම් ඒ ඉඩ හදන එක ඇතුළේ පසුබිමක් තිබිය යුතුයි. ඔවුන්ගේ කටයුතු මොනවද කියලා පාර්ලිමේන්තුවේ රාජ්‍ය නවන සංවිධාන පිළිබඳ තේරීම් කාර්ක සභාවකුත් පිහිටෙව්වා. ඒ වෙලාවේදී අපි දැක්කා මේ රටේ බොහෝ ප්‍රසිද්ධ නම් තියෙන පුද්ගලයන් සහ සංවිධාන මොනතරම් කුප්‍රකට කටයුතු යෙදෙනවද කියලා. රජයේ වගකීම තමයි ඒ තහනම් ඉවත් කරන රාජ්‍ය නවන සංවිධාන වල ඉදිරි කටයුතු පිළිබඳව වගකීම රජයේ බාර ගැනීම.